ක්ලරන්ස් විජේවර්ධන අප දාලා ගියත් ඔහුගේ ලස්සන නිර්මාණ කවදාවත් අපෙන් වෙන්නු වෙන බවටත් ඔහු අප සංගීත ලෝකයට කළ ඉමහත් සේවයටත් ස්තුති කිරීමට තැනු ගීතයයි. රැලි සාගරේ රම්‍ය සිහි කළා දීප පොලි පුතුනි දෙකින් මුහුද කලබලා සිහිනලුවන් දුටුවා යන ගීතය ගයලා ක්ලැරන්ස් විජේවර්ධන මුළු ලොව දාල ගියා. මහස රැලි සාගරේ රම්‍ය සිහි කළා දීප පොලි පුතුනි දෙකින් මුහුද කලබලා සිහිනලුවන් දුටුවා යන ගීතය ගයලා ක්ලැරන්ස් වර්ධන මුළු ලොව දාලා ගියා. ගමකි ප්‍රියමන් මලකට බමරෙන් මාලිනියේ රෝහිණි දුවනි සුරතල් මෑණියනේ දුනාවේ අද ඔයා කඳ සුරිදුගේ ඔබතද දැකලා නිදිවර දෙත් දෙක තෙමු ලෝකේ ලස්සන මෙන්නද දෙදෙනු ඕනේ මංචිට කිව්වා මොරටු මොරටු සඳ පානේ ගමන් ගියා ක්ලැරන්ස් විජේවර්ධන මුළු ලොව දාලා ගියා.